විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට උවමනා කරනවා පසුගිය රජයේ කාලයේ අපි මේ පිළිබඳව විටින් විට හඳාවැදි කරා විල්පත්තු රක්ෂිතයේ කරන්නා වූ දැවජාවාරම සම්බන්ධයෙන්. නමුත් එවකට තිබිච්ච රජය නිසි ක්‍රියාමාර්ග ගත නැහැ. එවකට රජයට සහයෝගය දැක්වීම නිසා මේ වෙනකොට වත්මන් ජනාධිපතිවරයාගේ අරට තමයි මේ අමාත්‍යාංශය පවතින්නේ. ඉතින් ඒක නිසා මේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් තිබෙනවා වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිත්වයට පත් වෙන්න සහයෝගය ලබා දීපු නිසා මේ රිෂාඩ් බදුදීන් ඇමතිවරයාට එරෙහිව නීති ක්‍රියාත්මක වනවන්නේ දකින ප්‍රශ්නේ අපි හමු වෙ තිබෙන එක නිසා වහම ජනාධිපතිවරයා වහම මැදිහත් විය යුතුයි, අග්‍රාමාත්‍යවරයා වහම මැදිහත් විය යුතුයි. යහපාලනයේ යටතේ මෙවන් වූ වන සංහාරයන් සිදුවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. වහම මැදිහත් වෙන මේකට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි.